මේ සුයි පිකුණලා සුයි පොලින් රටහඬන්න බෑ. ඒගෙන් කැටිනෝ ගහලා රටහඬන්න බෑ. ඇයි අපේ මිනිස්සු කොරියාව යන්නේ? ඇයි අපේ කාන්තාව වහල් සේවය සඳහා මැදපිට යන්නේ? ඇයි රට මැරෙන්න හර පීනලා ඇයි ඔස්ට්‍රේලියාව යන්නේ? මේ ජීවත් වෙන්න ක්‍රමයක් අපි හදලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ගොවි ජනතාවට වතුතික ලබා දෙන්න ව්‍යවතිකරණය දිරපස්සකරණය කරලා දෙන්න. ඉවගේම කර්මාශාලා ආරම්භ කරලා රැකියාව දියුත් කරන්න හැම කලාපයක් කරාම මේ හදන්න පුළුවන් නට ඒ නිසා වෙන කවුරුවත් නෙමෙයි විනාශ කළේ දේශපාලන නියමයි. ඒ නිසා ආරාධනා කරනවා ඔයගොල්ලෝ එකතු වෙලා දෙකට බෙදාගෙන තත්තු මාර ප්‍රදේශ විනාශ කරපු රට දැන්වත් අපිට හදා දෙන්න කියන ඉල්ලීමයි ජනතාවගේ එක ඉල්ලීම වන්නේ.